You know, in the presence of God, දෙවියන් වහන්සේගේ අභිමුඛයේ all things are possible. සියල්ල කළ හැකි. You know, sometimes we cannot see with our optical eyes what God is doing. දෙවියන් වහන්සේ කරන දේ අපි මාධ්‍යයේ සමහර අවස්ථාවල අපට පියවි ඇසෙන් පෙනෙන්නේ නැති වේවි. If you see with your spirit. නමුත් ඔබ ආත්මයෙන් දැක්කොත් ඔබගේ So many things are happening in a meeting like this. මෙවැනි රැස්වීමක බොහෝ දේවල් අපි මාධ්‍යයේ සිදුවමින් පවතිනවා. The power of God is so strong even to this morning I can see with my spirit. මගේ ආත්මෙන් මන් දකිනවා මේ උදෑසන පවා දෙවියන් වහන්සේගේ බලය අභිමුඛයේ බලවත් ලෙස ක්‍රියා කරනවා. There are angels ministering in this place this morning. දේව දූතයන් මේ ස්ථානයේ සේවය කරමින් පවතිනවා. There's someone watching on Gospel Vision who has a problem with your kidneys. The doctors have said you need a kidney transplant. සජීවීව ගොස්පල් විෂන් තුලින් අපිත් සමග සම්බන්ධ වෙන ඔබ දොස්තරවරු කියලා තිබෙනවා ඔබට වකුගඩු බද්ධ කිරීමක් කරන්න අවශ්‍යයි කියලා. And you're wondering from where to do it and you're struggling you're in fear right now. ඔබ බියව පොර බදිමින් සිටිනවා ඔබ හිතනවා කොහේද මේක කොහෙන්ද කරන්නේ කියලා කොහොම කරන්නද කියලා. But God is merciful right now. You are being healed right now where you are. Receive your healing. දෙවියන් වහන්සේ in Jesus' name. කරුණාවන්තයි ඔබ ඔබගේ සුවය දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ලබා ගන්න. Receive your healing. Give thanks to God and send us your testimony. දෙවියන් වහන්සේට ස්තුති දෙමින් ඔබගේ හාස්කම දැන් ඔබ ලබා ගන්න ඔබගේ සාක්ෂිය අපට ලියා එවන්න. Hallelujah. Hallelujah. If there's anybody going through a kidney problem, this healing is also for you right now. යම් කෙනෙක් අපි මාධ්‍යයේ හරි සජීවීව හරි සම්බන්ධ වෙන ඔබ වකුගඩු ප්‍රශ්නයක් තුලින් යනවා නම් මේ සුවය ඔබ අත්පත් කරගන්න. Brother, yes, receive your healing. ඔබේ සුවය ලබා ගන්නට දැන් මේ මොහොතේ. In the name of Jesus. Jesus වහන්සේගේ නාමයෙන් ඔබ සුවයි. ඔබ සුවයි. ස්තුතියි ස්වාමීනි. Thank you Lord. Hallelujah. Please be seated. God is good. Amen. දෙවියන් වහන්සේ යහපත්. You know how many of you got up this morning and you saw mist today? අද උදෑසන නැගිටලා කී දෙනෙක් දැක්කද මීදුම වගේ? Hallelujah. I mean that's an announcement that Christmas has arrived. ඒකෙන් අර්ථවත් වන්නේ නත්තල් පැමිණෙනවා. Christmas has arrived. නත්තල් පැමිණ ඇත. But it's also an announcement that we as children of God we need to tell others about Jesus. ඒ වගේම අපට දැනගැනීමට කාරණාවක් තමයි නත්තල් පැමිණ ඇත අපි යේසුස් වහන්සේ ගැන අන් අයට කියන්න කාලය පැමිණ ඇත. You know the creation is giving us a message. Come on Christians, children of God, it's time to tell others about your savior. මැවිල්ල අපට පණිවිඩයක් ගෙනෙනවා දෙවියන් වහන්සේගේ දරුව කාලය පැමිණ ඇත ඔබගේ ගැලහුම් කාර්යය ගැන අන් අයට ලෝකයට කියන පිණිස. You know in this month we are celebrating the birth of the wonderful beautiful savior and his name is Jesus. මේ මාසේ අපි සමරනවා අපගේ අලංකාර වූ ඒ මහිමාන්විත ඒ ගැලවුම් කරුගේ උපත. You know many people do not know what Christmas is. They think it's a time where people are enjoying celebrating, you know, having fun, having Santa Claus and Christmas trees. බොහෝ අය දන්නේ නැහැ නත්තලේ අරුත කුමක්ද කියලා. සමහර අය හිතනවා මේක නත්තල් ගහක් තබා ගැනීම නැත්නම් ඔහෙ සැමරීම තෑගි දීම එක එක හේතු එක එක එක්කෙනා හිතාගෙන සිටිනවා. But the reason for Christmas is people in this world. God so loved the world that he came for people, for those who are around us that we see every day. දෙවියන් වහන්සේ ලෝකයට එතරම් ප්‍රේම කරා උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ මිනිසයා උදෙසායි. Hallelujah. So we want to welcome Dr. Danuka and Dilhara. Welcome. They are watching from Cardiff in Wales. Praise God. I hope you got my message this morning. And so what I was talking about. So Christmas it's a time to tell others about Jesus. නත්තල් කාලය අන් අයට යේසුස් වහන්සේ ගැන කියන්න කාලය. Why he came? ඇයි උන් වහන්සේ මේ ලෝකයට පැමිණියේ? Why did Jesus come? ඇයි යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණියේ? And sometimes many people do not know that why Jesus came. දන්නේ නැහැ යේසුස් වහන්සේ පැමිණියේ ඇයි කියලා. Even Christians do not know. Some Christians do not know why Jesus came. සමහර කිතුනුවන් පවා දන්නේ නැහැ ඇයි යේසුස් වහන්සේ පැමිණියේ කියලා. Jesus came to give us another kind of life, a divine life in us, so that we may live in dominion over circumstances in this world. యేసుస్ వహన్సే మే లోకేట పమినియే అపట అలుత్ జీవనయక్ దెన పినిసై అపగే జీవితే అపి ముహున దెన అవస్థావల ఆదిపత్యేన్ ఏ ఆదిపత్యేన్ కటియుతు కరన పినిసై. He didn't come to give us another religion. Christianity is not another religion. It is not another good religion. It is the life of God, the pulsating life of God that operates in a human body. කිතුනුකම කියලා කියන්නේ තවත් ආගමක් නොවේ නමුත් දෙවියන් වහන්සේගේම ජීවණය මිනිසෙක් තුල ක්‍රියා කිරීමයි. You know Jesus said I have given them Father I have given them the glory that you gave me. యేసుస్ වහන්සේ කිව්වා පියාණෙනි මම ඔබ වහන්සේ මට දුන්නා වූ මහිමය මම මොවුන්ට දී තිබේ කියලා. You know, when you receive Jesus Christ you receive a divine life. You receive the glory of God. You are carrying the very life of God. You are carrying the glory of God everywhere you go. Hallelujah. අපි යේසුස් වහන්සේව හදවතට ආරාධනා කරාම උන් වහන්සේව අපගේ ජීවිතයට අපි පිළිගත්තාම අපි ඒ දිව්‍යමය ස්වභාවයකට නැත්නම් දිව්‍යමය ජීවිතයකට දෙවියන් වහන්සේගේම ජීවණය අපගේ ජීවිතයට ඇතුල් වීමක් සිද්ධ වෙනවා. Say I got the glory of God in me. ඔබ කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය. I got the life of God in me. දෙවියන් වහන්සේගේ ජීවණය මා තුලයි. The day you receive Jesus into your life. යේසුස් වහන්සේව ඔබගේ ජීවිතයට ඔබ පිළිගත්තේ දවසේ your human life ceased to exist. ඔබගේ ඒ සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය නැවතුණා. You receive the divine life of God. ඔබ දෙවියන් වහන්සේගේ ඒ දිව්‍යමය ජීවිතය ලබා ගත්තා. Your body may be still the physical body that you were born to. ඔබගේ ශරීරය ඔබ උපත ලැබුවා ශරීරයක් සමග ඒ වගේම වෙන්න පුළුවන්. But your real man which is the spirit was born again with the glory of God. ඔබගේ සැබෑ මනුෂ්‍යයා ඔබගේ ආත්මය නැවත උපාදනය ලැබුවා ඒ ඔබගේ ආත්මයයි. Hallelujah. Hallelujah. So you no longer have to live like the rest of the people in the world. Struggling, living one day up, one day down. තවදුරටත් මේ ලෝකේ ජීවත් වෙන අන් මනුෂ්‍යයා වගේ ඔබ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ජීවිතේ පොර බදිමින් එක දවසක් උඩ එක දවසක් පල්ලෙහා. You know that is why we can enjoy divine health. ඒක තමයි අපට ජීවිතේ භුක්ති විඳින්න පුළුවන් දිව්‍යමය සුවය. That's why we can enjoy divine provisions. දිව්‍යමය සැපීම භුක්ති විඳින්න පුළුවන් මේ නිසායි. This is our birthright. This is our inheritance. මේක තමයි අපගේ උරුමය. මේක අපේ අයිතිවාසිකම. A child of God lives in victory. He lives in dominion. He lives in prosperity every day of his life. දෙවියන් වහන්සේගේ දරුවෙක් ඔහුගේ හැම දවසකදීම එදිනෙදා ජීවිතේ ජයග්‍රාහික ජීවිතයක් නැත්නම් සඵලත්වයේ දිව්‍යමය සැපීමේ ජීවිතයක් ගත කරනවා. That is why Jesus came. ඒක තමයි යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණි. He didn't come for nothing. Hallelujah. යේසුස් වහන්සේ මේ ලෝකයට නිකම්ම නිකම් පැමිණියේ නැහැ. The Son of God, the Son of God who came in flesh. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මාංශ ආකාරයෙන් පැමිණියා. He did not come to give another religion. තවත් ආගමක් දෙන්න නෙවෙයි උන් වහන්සේ පැමිණියේ. You know all religions are the same. They are good, but they cannot save a man. From spiritual death only Jesus came to do that. Hama aagamakma yahapat yahapat de apata kiya denawa namuth hama aagamakata bæha apiwa galawa ganna. You know the best thing that happened to me in life was when I received Jesus into my heart 27 years ago. Mage jeevithaye mata vechcha yahapatma karanawa thamai avurudu 27 kata prathamen Jesus wahanseva mage jeevithayata piliganima. 1988 on April 1st I received Jesus into my heart. 1988 April palawenida Jesus wahanseva mage hatawata thamai. Since that day my life is sweeter and glorious and more glorious, better, and I'm living in total victory. එදා ඒ දවසේ සිට අද වෙනකොට මගේ ජීවිතය එන්න එන්න මහිමාන්විත මිහිරි යහපත් ජීවිතයක් ජයග්‍රාහිකව මම ජීවත් වෙනවා. But you know the greater thing about that life is that I have been able to tell others about Jesus and I have seen what happened to me happened to them. මේ ජීවිතයේ ඇති ශ්‍රේෂ්ඨත්වය තමයි මම ඒ සුභ ආරංචිය අන් අයටත් බෙදාගත්තා. මගේ ජීවිතේ සිදුවෙච්ච දේම එම නිසා අන් අයගේ ජීවිතේත් සිද්ධ වෙලා තිබෙනවා. From the very first days of being a Christian, receiving Jesus, I never stopped telling others about Jesus. කිතුනෙකු වුණ පළවෙනි දවසේ සිටලා මම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ගැන අන් අයට කියන එක නැවැත්තුවේ නැහැ. And I have seen the most wonderful things happen to people's life just because I took time to tell somebody about this beautiful savior. මේ අලංකාර ගැලුම් කරු ගැන අන් අයත් එක්ක බෙදා ගන්න මම කාලය වෙන් කරපු නිසා අන් අයගේ ජීවිතයේ ඉතාමත් යහපත් අලංකාර දේවල් වෙලා තිබෙනවා. Just before we went to Nigeria, the day before that we were invited for a 25th wedding anniversary service where they were taking their vows again and having a celebration, a service. Mama Nigeria ta yanna prathamen yanna kalin davase apata aaradhanawak labuna avurudu 25k vivaha samvatsara ulalakata sahabhagi wenna. And they had a beautiful service. Now they both of them were pastors. They are pastors in Australia. ඒ යුවළම ඔස්ට්‍රේලියාවේ සභාපාලක වරුන්. 25 years ago I led them to the Lord Jesus Christ. අවුරුදු 25කට ප්‍රථමයෙන් මම දෙවියන් වහන්සේ වෙතට මේ යුවළ යොමු කරා. And they wanted me to come and bless them, to give the vows and give a message. ඔවුන්ගේ ආසාව උනේ මට කියලා ඔවුන්ට ආශිර්වාදය නිදහස් කළා නැවත වතාවක් ඔවුන් විවාහ යුවළක් හැටියට කැප වුණා. The greatest achievements in life is not about acquiring things of this world, acquiring money and wealth and property, but the greatest achievement in life is to win somebody for the Lord, because that achievement is an eternal achievement. මේ ලෝකයේ අපි ජීවත් වන අතර අපට ලබා ගන්න පුළුවන් උතුම්ම දේ ඉඩකඩම් නැත්නම් වස්තු ධනය රැස් කර ගැනීම නොවේ. යේසුස් වහන්සේ වෙතට එක්කෙනෙක් ගේන්න පුළුවන් නම් එය අන් සියලු දේට වඩා උතුම් දෙයක්. You look at this life, Keith and Arlene, they are in Australia, they are pastors, they are leading church. මේ යුවළ දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ ඔවුන් දෙපළම සභා පාලකවරයෙක්, ඒ වගේම සභාවක් මෙහෙවන යුවළක්. Isn't that a wonderful thing? ඉතා අලංකාර දෙයක් නොවේද? You know, this is why we live on this earth. මේ ලෝකේ අපි ජීවත් වන්නේ මේ හේතුව නිසායි. And I have never stopped that. I'm continuing it. I will never stop till I die, till God calls me, God tells me it is time to come. දෙවියන් වහන්සේ මම මුණ ගැසෙනකම් මම දෙවියන් වහන්සේ වෙතට යනකම් මේ කාරණාව මම නතර කරන්නේ නැහැ. You know, Jesus came to this world 2000 years ago. Yes. And he accomplished something on the cross of Calvary. Yesus wahanse avurudu 2000kata prathamen me lokayata paminla un wahanse yam deyak atpat karagatta e kalvari kurusiyedi. He paid for the sins of all humanity. He paid for the sicknesses. He paid for the poverty. What the devil has done, he paid and set people free. Me lokayata erihiva manushyata erihiva yakshyata yaksha visin karapu de tula jayagenima pinisa Yesus wahanse e kalvari kurusiye api wenuen shapaya apage naththan leda rogaya dukha abiyoga wenuen un wahanse mile gewwa. Then on the third day he rose from the dead victoriously, triumphantly. Hallelujah. Me thunweni dawase Yesus wahanse nawatha negitta vijaya grahikawa. And then he called his disciples. Un wahanse ita anaturuwa un wahansege goleyanta kadewwa. And he said, I'm going back to my father. Mama navatha watawak mage piyanan wahanse wetata yana. But I'm going to entrust to you the work that I have started. Mama paranga arambha kalapu eksiyalu katiyutu obata bara denawa kiyala Yesus wahanse goleyanta pariwa. Go on to all the world and teach the good news. Go and teach, make people disciples. Me loketa gihilla an manushya golatwata genna kiyala Yesus wahanse goleyanta kiya dunna. Let's look at that in Matthew chapter 28 verses 18 to 20. බලමු මැතිව් පොතේ 28 වෙනි පරිච්ඡේදයේ. You are all familiar, if you are a Christian, you are familiar with this verse. 18 වෙනි පදයේ සිට 20 වෙනි පදය දක්වා. It is so important to understand the heart of Jesus Christ before he was taken to the Father. ඉතා වැදගත් කාරණාවක් තමයි යේසුස් වහන්සේගේ හදවත හඳුනා ගැනීම උන්වහන්සේගේ පියාණන් වෙතට යන්න කලින්. All authority has been given to me in heaven. So I am giving you that authority now. Go therefore and make disciples of all nations. ස්වර්ගයේද පොළවේද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා කියලා උන්වහන්සේ ගෝලයන්ට කිව්වා. Verse 20, teaching them to observe all things that I have commanded you. And lo, I am with you always, even to the end of time. විසිවන පදේ මා විසින් නුඹලාට අනකල සියල්ල පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්ලා මමද ලෝකාන්තිමේ දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටින්නේයි උන්වහන්සේ කියා සිටියා. You know what did he say to the disciples? උන්වහන්සේ කුමක්ද කිව්වේ ගෝලයන්ට? He said, I have been given all the authority. මට සියලු ආධිපත්‍ය ලැබිලා තිබෙනවා. But now you are the ones who are going to identify with me. දැන් ඔබ තමයි මා කළපු දේ ඔබ කළ යුත්තේ. You are the ones who are going to continue this work now. මේ මා කරපු ක්‍රියාව ඔබ තමයි දිගින් දිගටම කළ යුත්තේ කියලා ගෝලයන්ට කිව්වා. In Isaiah chapter 53 verse 10 in the B section. Yesaya 53 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ B කොටසෙහි. And he says, for he shall see his seed. This is speaking about Jesus, prophesying about Jesus. Yesus වහන්සේ ගැන ප්‍රොපේතමය මේ ස්ථානයේ ප්‍රොපේතමය වචන ප්‍රකාශ කරනවා. About what Jesus was going to do on the cross. Yesus වහන්සේ කුරුසයේ කලන්න ගියපු දේ ගැන. Look there, he says, he shall see his seed. That is talking about us. තමන්ගේ වංශය දැක කියලා ඒ ස්ථානයේ කියන ඒ කියන්නේ අපි ගැන කතා කරන්නේ. When he was on the cross he saw us. උන්වහන්සේ කුරුසයේ සිටිනකොට උන්වහන්සේ දැක්කා අපිව. He said he shall see his seed, he shall prolong his days, and the pleasure of the Lord shall prosper in his hand. ස්වාමීන් වහන්සේගේ කැමැත්තද උන්වහන්සේගේ අතෙහි සඵලවන්නේය. It is saying there, we are the ones to prolong the days of Jesus. We are the ones who have been now entrusted, given the responsibility to continue the work that he started. Hallelujah. Yesus wahanse e aarambha kalapu kriyavan digin digatama karagena yanna unwahanse Yesus wahansege davas wedi karanna me loke bagakima tibenne obath mage tate. The church is the body of Christ. We are prolonging Jesus Christ his days on this earth. Hallelujah. Sabhava tamai Christus wahansege sharireya api tamai Yesus wahansege davas wedi vardhane karanne me loke. So we have a job to do. අපට වගකීමක් තිබෙනවා යම් කාර්යයක් තිබෙනවා ඉෂ්ට කරන්න. Jesus gave us a job to do. යේසුස් වහන්සේ යම් කාර්යභාරයක් අපට දුන්නා කරන්න. He gave us a responsibility. වගකීමක් යේසුස් වහන්සේ අපිට දුන්නා. And that is to go to all the world. ඒක තමයි මේ වගකීම මේ සියලු ලෝකයට යන්න. To win the world for Jesus Christ. යේසුස් වහන්සේ වෙනුවෙන් ලෝකය දිනා ගන්න. And that is a responsibility given to you the day you became a Christian, a child of God. ඔබ යේසුස් දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණ දවසේ ඒ වගකීම ඔබට දෙනු ලැබුවා. It's not according to our convenience and according to our comfort. අපගේ ඒ සැප පහසුකම් අනුව නෙවෙයි මේ දේ කරන්නේ. He asked us to go to the world to save the lost. උන්වහන්සේ කිව්වා අපිට ලෝකයා වෙතට යන්න කියලා ඒ නැති වූ අයව ගලවා ගන්න පිණිස. So that means we have to go out. We have to go beyond our own homes, beyond our own world. අපේ ලෝකය ඔබවා අපේ නිවස ඔබවා ඒ කියන්නේ අපි යන්න අවශ්‍යයි. We need to go beyond ourselves, beyond our families, into the world out there. අපගේ පවුල අපගේ ඥාතීන් ඔබවා අපි ලෝකයට යන්න අවශ්‍යයි. The level of anointing that God will give you will be limited by the prayers that you make in your life. ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ තබල ඇති ආලේපය සීමා වෙනවා ඔබගේ යාඥා ජීවිතයට. You know, prayer is so important in life. යාඥාව as a child of God. වැදගත් කාරණාවක් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට. What you pray is the limitation of your anointing. ඔබ යාඥා කරන දේ තමයි ඔබගේ සීමාව ඔබගේ ආලේපය. If you pray for the world, God will give you anointing for the world. Amen. World. ඔබ ලෝකයා වෙනුවෙන් යාඥා කරොත් දෙවියන් වහන්සේ ආලේපයක් ඔබට දෙයි ලෝකය වෙනුවෙන්. The resources you will ask is according to what you see with your spiritual eyes. ඔබගේ ආත්මික ඇස් වලින් දකින දේ අනුව තමයි ඔබට අමුද්‍රව්‍ය ඔබ ඉල්ලන්නේ. So if your prayer is only about God provide food for my family. ඔබගේ යාඥාව ස්වාමීනි මගේ පවුලට ආහාර සපයන්න කියලා නම් that will be the only anointing, that will be the limit that God is going to give you resources. ඔබගේ ආලේපය ඒ යාඥාවට සීමා වෙනවා දෙවියන් වහන්සේ අමුද්‍රව්‍ය ඔබට සපයන්නේ ඒ කාරණාව නිසා. Why would God give you more resources? Because that is only what you see. ඔබ ආත්මෙන් දකින්නේ එපමණයි නම් දෙවියන් වහන්සේ ඔබට දෙන්න යන්නේ එපමණයි. So as a child of God, we need to see bigger things in life because that is what Jesus said. Amen. We need to see the world. Amen. We need to see that the world needs us. Hallelujah. අපි යේසුස් වහන්සේ අපට බාර දුන්නේ ලෝකයා එම නිසා දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි විශාල ලෙස දැකීම ඉතාමත්ම වැදගත්. Psalm 67 verse 1 and 2 from the living bible geethavaliya 67 api living bible parivartanein balanna now this is a prayer, this is an interesting prayer of david me david ge ita rasavat yaknyawak david lived in the old testament he didn't even have a revelation of jesus and the cross david parna givisume jeevath une ohuta තිබුණ නැහැ එලිදරව්වා කුරුසය පිළිබඳව He didn't have the revelation that you and I have about the gospel. සුභාරංචි පිළිබඳව ඔබටත් මටත් ඇති එලිදරව්ව ඔහුට තිබුණේ නැහැ. And he's praying here, he says send us around the world with this good news. දාවිද් යාඥා කළා කියනවා ස්වාමීනි ලෝකය පුරා අපිට අපිව යවන්න මේ සුභාරංචිය සමග. He's praying for the world. ඔහු ලෝකයේ උදෙසා මේ ස්ථානයේ යාඥා කරනවා. He says send us around the world. ලෝකේ පුරා අපිව යවන්න කියලා දාවිද් යාඥා කරනවා. Hallelujah. Hallelujah. This is the prayer of the Holy Spirit. ශුද්‍රාත්මයන් වහන්සේගේ යාඥාව මෙයයි. Through David who was the king David, even in the Old Testament. දාවිද් රජතුමා කරන කොටගෙන මේ පරණ ගිවිසුමේ. Prayer ignites a passion in us. යාඥාව කරන කොටගෙන අපට දැවීමක් ලැබෙනවා. That's why as children of God, as Christians, we need to always pray. ඒක නිසා තමයි කිතුනුවන් හැටියට දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි නිරන්තරයෙන්ම යාඥා කළ යුත්තේ. In the place of prayer. ඒ යාඥා කරන ස්ථානයේ. In the secret place of prayer. ඒ රහස් ස්ථානයේ අපි යාඥා කරන. God gives his passion into our hearts. දෙවියන් වහන්සේගේ දැවීම උන්වහන්සේ අපගේ හදවතට දමනවා. Many Christians don't have a passion anymore because they have stopped praying. බොහෝ කිතුනුවන්ට දැවීමක් නැහැ තව දුරටත් මන්ද ඔවුන් යාඥාව නතර කොට ඇති නිසා. Or is they are only praying for their own selfish needs. නැත්නම් ඔවුන් ආත්මార్థ කාමීව ඔවුන්ගේ අවශ්‍යතා ගැන පමණක් ඔවුන් යාඥා කරනවා. Prayer ignites passion and passion ignites more prayer. යාඥාව කරන කොටගෙන අපගේ හදවතේ දැවීමක් ඇති වෙනවා. ඒ දැවීම කරන කොටගෙන අපගේ යාඥා ජීවිතය තව තවත් වර්ධනය වෙනවා. Hallelujah. Hallelujah. In the place of prayer you begin to see things that you never see in the natural. අපි යාඥා කරන ස්ථානයේ ඒ රහස් ස්ථානයේ සිට අපි පියවි ඇසෙන් දකින්නේ නැති දේවල් අපිට ආත්මිකව පේනවා. You begin to see the visions of God. You begin to see the world. දර්ශන නැත්තම් අපිට ලෝකය පේනින්න යනවා ඒ යාඥාව තුල. You begin to catch the dreams of God. ඒ දෙවියන් වහන්සේගේ සිහින අපට අල්ල ගන්න පුළුවන්. God wants us to go beyond our own selfish dreams. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපගේ ඒ ආත්මార్థකාමී සිහින ඔබවා ගම් කටයුතු කිරීමයි. To dream God's dreams. දෙවියන් වහන්සේගේ සිහින දැකීමයි. Hallelujah. Hallelujah. So my responsibility as a child of God is to win souls. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට මගේ වගකීම මිනිස්සුන් දිනා ගැනීමයි. Your responsibility as a child of God. ඔබගේ වගකීම දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට to tell others about what Jesus had done in your life. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයේ කරපු දේ අන් අයෙක්ව බෙදා ගැනීමයි. It doesn't have you don't have to go to Bible school to do that. Bible school යන්න අවශ්‍ය නැහැ. තවදුරටත් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ මේ දේ කරන්න. You are called to be a witness of Jesus Christ. That means you ought to tell others what you have witnessed. What he has done in your life. යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ කළා වූ දේ අන් අයත් එක්ක බෙදා ගන්නයි ඔබව කැඳවලා තිබෙන්නේ. So we need to have a mentality like this that everywhere I go, God wants me to be his witness. Amen. මෙවැනි මානසිකත්වයක් අපි තබා ගැනීම ඉතා වැදගත්. අපි යන යන හැම තැනම දේශස් වහන්සේගේ සාක්ෂිකරුවන් වීම. The whole world is before us, isn't it? මුළු ලෝකයම අපි ඉදිරියේ තිබෙනවා නේද? When we go to the road, there are people everywhere. අපි මාර්ගයට මඟ දෙපස ගියහම මිනිස්සු ඉන්නව හැම තැනම. There's no shortage of people. මිනිස්සු හිඟකමක් නැහැ මිනිස්සුන්ගේ. Yeah, everywhere we go, there are people, and these are the people that Jesus came to die for. මේ මිනිස්සු උදෙසා තමයි අපි යන යන හැම තැනම මිනිස්සු සිටිනවා. යේසුස් වහන්සේ පැමිණියේ මේ මිනිස්සු උදෙසායි. He didn't come only for me, my little family. දෙවියන් වහන්සේ පැමිණියේ නැහැ මගේ මා සහ මගේ පවුල උදෙසා පමණයි. He came for the whole world. දෙවියන් වහන්සේ පැමිණියේ මුළු ලෝකය උදෙසායි. And he has put the world in front of me. උන්වහන්සේ ලෝකය මම ඉදිරියෙන් තබලා තිබෙනවා. In the book of John chapter 4 verse 34. යොහන් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ දෙස බැලුවොත්. Now Jesus speaking to his disciples. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කතා කරනවා. Can you have that quickly please? John 4:34. යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදයේ Jesus is saying the disciples are saying Rabbi eat, come on, eat food. This is, you know, they are looking at the fleshy things of life. ඔවුන් කියනවා ආහාරයට ගන්න කියලා ඒ මානසික දේවල් ගැන ගෝලයන් බලනවා. But look at the master's answer. I have food to eat which you do not even know about. මාගේ කෑම නම් මා ඔබ මට දේශස් වහන්සේ වුන්ට උත්තර දෙනවා මට කෑම තිබෙනවා කන්න ඔබ දන්නේ නැහැ ඒ කෑම පිළිබඳව කියලා. There is a food that satisfies the heart of God. දෙවියන් වහන්සේගේ හදවත තෘප්තියට පමුණුවන යම් ආහාර තිබෙනවා. There is a food that satisfies the heart of man, but there is a food that satisfies the heart of God. ඒ වගේම මනුෂ්‍යයා තෘප්තියට පැමිණෙන ආහාරයක් තිබෙනවා ඒ වගේම දෙවියන් වහන්සේව තෘප්තියට පැමිණෙන ආහාරයක් තිබෙනවා And verse 34 he said my food is to do the will of him who has sent me and to finish his work hallelujah 34 වෙනි පදේ කියනවා මාගේ කෑම නම් මා එවූ තනන් වහන්සේගේ කැමැත්ත කොට උන් වහන්සේගේ වැඩේ ඉෂ්ට කරන්නයි You know there was one focus in the master's life that was to finish what his father has sent him to do Jesus wahansege avadane tun tibune ek karanawak udesai e karanawa une piyanan wahanse ewu de ishta kirimai you know why has god made you a child of god why has he saved you ai deviyan wahanse obawa galawa tibenne there must be some reason deviyan wahansege daruwek bawata pat kare yam hetu karanawak athi it's not just to live like the rest of the world anith loke inna manushya hatiyata nikamma nikan jeevit wenna nevey there is a will of the father for your life deviyan wahansege kemakthak tibenawa obage jeevitaye udessa and that will is so important for you ek deviyan wahansege kemakthak obage jeevitayata ithamathma wedagath before we finish our time on this earth me loke ke apage kaalaya avasan wenna prathame we need to finish that will unwahansege kematta api ishta kala yutu we need to complete what he has called us to do unwahanse api wa kandawala tibena kaarya bharaya api ishta karanna avashyai because on that day he is not going to ask us you know how many houses how many cars how much money you have in your bank balance mande e davasedi unwahanse apagen ahanna yanne neha කොපමණ නිවෙස් ඔබට තිබෙනවද නැත්නම් කොපමණ මුදල් ඔබගේ බැංකු ගිණුමේ තිබුණාද කියලා. He will ask what have you done with what I have asked you to do. මම ඔබට දීපු කාර්යභාරය තුල ඔබ කුමක්ද කළේ කියලා. Have you completed what I have asked you to do? උන්වහන්සේ ඔබෙන් අහයි ඔබ සම්පූර්ණ කරාද මම ඔබට දුන්න රාජකාරිය. And all of us know in our spirits there is something that I have to do. අපි සියලු දෙනාම අපගේ ආත්මයේ දන්නවා මට යම් වගකීමක් තිබෙන බව. Verse 35 this passana padaye sandahan wenawa it says do not say in other words saying don't give excuses nidahasata karana denna epa kiyala kiyana do not say there are still 4 months tawat masa 4ak thibenawa kiyala kiyanne epa kiyala don't say later on let me first do this let me first get married let me first go abroad and get some money pitarata gihilla salli tikak hamba karannam the time is now කියලා කියන්න එපා නිදහසට කාරණා දැන් තමයි කාලය Don't say the harvest is later. ඒ අස්වැන්න පස්සේ කියලා කියන්න එපා. Jesus said behold I say unto you lift up your eyes. ඔබගේ ඇස් ඔසවන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. Lift up your eyes. ඔබගේ ඇස් ඔසවන්න. See with your spirit. ඔබගේ ආත්මයෙන් ඔබ දකින්න. See beyond the impossibilities. ඒ බැරි දේ ඔබව ඔබ බලන්න. No, don't think it's not possible to win people. ඔබ හිතන්න එපා මිනිස්සුන් දිනා ගන්න බෑ කියලා. Don't think this is I cannot do this. මට මේ කාර්ය කරන්න බෑ කියලා ඔබ හිතන්න එපා. If you look with your physical eyes you are not going to do this. ඔබගේ පියවි ඇසින් ඔබ බැලුවා නම් ඔබට ඒ දේ කරන්න බෑ. That's why Jesus said lift up your eyes. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලා ඇස් ඔසවා බලන්න. And he said lift up your eyes. It's not saying that you have to climb somewhere and lift up your eyes. He's saying look in a different way. ඒකෙන් අර්ථවත් වන්නේ ඔබ උස ස්ථානයකට ගිහිල්ලා ඔබ පියවි ඇසෙන් බලන්න කියලා කියන එක නෙවෙයි ඔබ වෙනස් ආකාරයෙන් ආත්මයෙන් දකින්න කියන එක. When you pray you are able to see what Jesus is speaking here. ඔබ යාඥා කරන විට යේසුස් වහන්සේ මේ ස්ථානයේ කියන දේ ඔබට දකින්න පුළුවන් වේවි. And you will see that they are already white unto harvest. එවිට ඔබ දකිවි ඒ ගොයම සූදානම් කියලා කපන්න. You see people are ready. මනුෂ්‍ය සූදානම්. You know people are ready. මනුෂ්‍ය සූදානම්. People are waiting to hear this. මනුෂ්‍ය බලාගෙන සිටිනවා මේ දේ අසන්න. You know people are ready and wanting you to come. You are the person that they are waiting for. මනුෂ්‍ය බලාගෙන ඉන්නවා ඔබ එනකන්. Next verse. ඊළඟ පදේ බලමු. Next verse. Hallelujah. And he who reaps receives wages and gathers fruit for eternal life, that both he who sows and he who reaps rejoices together. There is a reward, there is a rejoicing in this work, in the work that God gives us. වපුරන්නත් කපන්නත් එක්ව සන්තෝෂවන පිණිස කපන්නා කුලි ලැබ සදාකාල ජීවිතයට අස්වැන්න එකතු කරගන්නේය යම් විපාකයක් තිබෙනවා. Next verse. ඊළඟ පදේ. It says I sent you to reap that which you have not labored. Others have labored and you have entered into their labors. Next verse. Yeah, okay, that's it. So we see God wants us to go and do something. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි එළියට ගොස් යම් දෙයක් කිරීමයි. Now is the time. දැන් තමයි කාලය. We are here on this earth because God has kept us. අපි මේ ලෝකයේ සිටින්න දෙවියන් වහන්සේ අපිව කැඳවලා ඇති නිසායි. God has a purpose for us. Tell the next person God has a purpose for you. එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න දෙවියන් වහන්සේ තුල ඔබට යම් අරමුණක් තිබෙනවා. God has a job for you to do. යම් වගකීමක් තිබෙනවා ඔබට කරන්න. Don't wait for the other person to do the job. ඔබ සිටින්න පාන් කෙනා ඒ දේ කරනකන්. You know many times Christians think somebody else will do it for me. බොහෝ කිතුනුවන් හිතනවා වෙන කෙනෙක් මා වෙනුවෙන් ඒ දේ කරයි කියලා. The pastor has to do that job. පාස්ටර් ඒ දේ කරයි කියලා ඉන්නව බලාගෙන. The full-time workers will do it. ඒ පූර්ණ කාලීන සේවකයන් ඒ දේ කරයි කියලා බලාගෙන. And everybody is waiting for the other person to do it. හැමෝම බලාගෙන ඉන්නවා අනිත් එක්කෙනා ඒ දේ කරනකන්. And becomes like the singular story Aandi. Huh? Aandi හත් දෙනාගේ කතන්දරය තමයි වෙන්නේ. කැඳහැලිය. Hallelujah. Hallelujah. We'll have to explain that to Tina and my wife. Hallelujah. There is a message that we are to give. අපි දිය යුතු පණිවිඩයක් තිබෙනවා. The message has been given to us. ඒ පණිවිඩය අපට දීලා තිබෙනවා. What is the message? කුමක්ද ඒ පණිවිඩය? That God loves people. දෙවියන් වහන්සේ මිනිස්සුන්ට ප්‍රේම කරන බව. God loves the world of sinners. මේ පෞකාරයාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. No, God is not mad with the sinners, the wicked people out there. ඒ නපුරු මිනිස්සු නැත්නම් පෞකාර මිනිස්සු එක්ක දෙවියන් වහන්සේ කෝපයෙන් නැහැ. God is not angry. දෙවියන් වහන්සේ තරහින් නැහැ. His anger was put on Jesus Christ. ඒ කෝපය යේසුස් වහන්සේ මත දැමුවා. ඒ උදහස that wrath was put on Jesus. ඒ උදහස යේසුස් වහන්සේ පිට ගත්තා. So he's not his wrath is no longer with man. තව දුරටත් උන්වහන්සේ ඒ උදහසෙන් නැහැ. And we got to tell them. ඒ දේ මිනිස්සුන්ට අපි කියා සිටින්න අවශ්‍යයි. God loves you and there's a plan for you. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා උන්වහන්සේ තුල ඔබට යම් සැලැස්මක් තියෙනවා. There's a better way to live this life. මේ ලෝකේ වඩා යහපත් ආකාරයේ ඔබට ජීවත් වෙන්න සැලැස්මක් තිබෙනවා. You don't have to live as a victim in this life. පරාජිතෙක් හැටියට මේ ලෝකේ ඔබ තව දුරටත් ජීවත් වෙන්න නැහැ. You don't have to live in a curse and in a bondage of the devil. ශාපයක් තුල නැත්නම් බන්ධන තුල යක්ෂයාගේ තව දුරටත් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. This message has been given to you and to me. මේ පණිවිඩය ඔබටත් මටත් දීලා තිබෙනවා. Next we have a mandate. We have to take that message out. පැවරුමක්. ඒ පැවරුමක් ඊළඟට තිබෙනවා. අපිට මේ පණිවිඩය රැගෙන අපි එළියට යන්න අවශ්‍යයි. This message is not valid unless we go and tell it to others. මේ පණිවිඩය අන්න අයට කිව්වේ නැත්නම් එය නිෂ්ඵලයි. And as we do that there is a grace that is coming upon us. අපි එදී අන්න අයක බෙදා ගන්නකොට අපි මත යම් අනුග්‍රහයක් පැමිණෙනවා. The grace comes as we go. Hallelujah. අපි එළියට යන විට යම් අනුග්‍රහයක් අපි මත පැමිණෙනවා. And the Bible says he gives us more grace. The Bible කියනවා උන්වහන්සේ අපට වඩා අනුග්‍රහය දෙනවා කියලා. He gives more grace to those who take this mandate seriously. මේ පැවරුම බැරෑරුම සලකන අයට දෙවියන් වහන්සේ වඩා අනුග්‍රහයක් දෙනවා. You know life is all about the grace of God. ජීවිතයේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගැනයි. The more grace you have, your life is promoted from one level to another. අපිට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වැඩි වැඩියෙන් භුක්ති විඳිනකොට ජීවිතයේ එක මට්ටමකින් අන් මට්ටමට අපි යනවා. But God would not give you the grace if you don't do anything with that grace. දෙවියන් වහන්සේ අපට තව දුරටත් අනුග්‍රහය වැඩි කරන්නේ නැහැ ඒ තිබෙන අනුග්‍රහයෙන් යම් දෙයක් කළේ නැත්තම්. The God is a good investor. දෙවියන් වහන්සේ යහපත් ආයෝජකෙක්. When he invests he expects a return. උන්වහන්සේ ආයෝජනය කරාම උන්වහන්සේ විපාකයක් බලාපොරොත්තු වෙනවා. There are many stories in the Bible that explains that. බොහෝ කතන්දර තියෙනවා බයිබලයේ ඒ දේ විග්‍රහ කරන. If you are somebody who's in the house only and you don't even go to the next lane, next road or the next village. නිරන්තරයෙන්ම නිවස ඇතුළේ සිටිනවා නම් ඊළඟ පාරට නැත්නම් ඊළඟ ගමටවත් යන්නේ නැත්තම්. You know, why would you need a car? ඇයි වාහනයක් අවශ්‍ය වන්නේ? Yeah. And God is not going to give you a car because you don't need a car. දෙවියන් වහන්සේ වාහනයක් දෙන්න යන්නේ මන්ද ඔබට වාහනයක් අවශ්‍ය නැති නිසා. But if you are somebody who's doing the work of God. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ කාරණා කරන කෙනෙක් නම්. And God sees, oh, this guy is doing something. I must give him a car. I must give him something better. දෙවියන් වහන්සේ දකිනවා ඔව් මේ මිනිස්සයා යම් දෙයක් කරන කෙනෙක් මම ඔහුට වඩා යහපත් දෙයක් දිය යුතුයි කියලා. He gives more grace. උන්වහන්සේ වඩා අනුග්‍රහයක් දෙනවා. To those who take advantage of that grace. ඒ අනුග්‍රහය වාසියට හරව ගන්න අයට. You know the gospel is the hope of Sri Lanka. ඔබ දන්නවද සුභාරංචිය තමයි ශ්‍රී ලංකා දේශයේ බලාපොරොත්තුව කියලා? It's not a political party, it's not a man who is the hope of Sri Lanka. දේශපාලනඥයන් නෙවෙයි, නැත්නම් මිනිස්සුන් නෙවෙයි මේ දේශයේ බලාපොරොත්තුව. The gospel of our Jesus Christ is the hope of Sri Lanka. යේසුස් වහන්සේගේ මේ සුභාරංචිය තමයි ශ්‍රී ලංකා දේශයට ඇති බලාපොරොත්තුව. Because it is the only way that man can live receive life. ඒක තමයි එකම මාර්ගයක් මිනිසයට ජීවනය ලබන්න පුළුවන්. The life of God. ඒ දෙවියන් වහන්සේගේ ජීවනයයි. The human life can never change. It is always the same. මිනිස් ජීවිතේ කවදාක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ආකාරමයි. But the life of God is the one that makes you absolute champion in this world. දෙවියන් වහන්සේගේ ජීවනය කරන කොටගෙන අපට ජීවිතයේ අතිශයින් ජයලත්ෙක් වෙන්න පුළුවන්. So the gospel is like oxygen. සුභාරංචි ඇවිල්ලා ඔක්සිජන් වගේ. Do you know oxygen? ඔක්සිජන් වායුව දන්නවද? අපි හුස්ම ගන්න. And this oxygen is not limited. මේ ඔක්සිජන් වායුව සීමා වෙලා නැහැ. There's no barriers for yeah. ඒ වායුවට සීමාවක් නැහැ කිසිම. It can move everywhere. It doesn't need a visa to go to another country. තවත් රටකට යන්න වීසා අවශ්‍ය නැහැ ඔක්සිජන් වායුවට. No law can be passed to stop oxygen. කිසිම න්‍යායක් පත් කරන්න බෑ හදන්න බෑ ඔක්සිජන් නවත්වන්න. It is the same with the gospel. ඒ වගේ තමයි සුභාරංචිය. You know we are not the first generation of people who are hearing the gospel. සුභාරංචිය අසන පළවෙන පරම්පරාව අපි නෙවෙයි. This has been preached 2000 years. අවුරුදු 2000ක් මේ දේශනා කළා කියලා. Many people tried to stop this gospel. බොහෝ දෙනා උත්සාහ කරා මේ සුභාරංචිය නවත්වන්න. Many rulers, many laws were put. බොහෝ ව්‍යවස්ථාවන් න්‍යායන් දැම්මා. But as we see today the gospel is everywhere like oxygen. අද දවසේ අපි දකිනවා සුභාරංචිය මේ ලෝකයේ හැම තැනම ප්‍රචලිත වෙලා තිබෙනවා ඔක්සිජන් වායුව වගේ. And we are the ones breathing in and breathing out this gospel. අපි තමයි මේ සුභාරංචියේ හුස්ම ඇතුළට ගන්න එළියට දමන්නේ. Everywhere we go we are giving life to people. Hallelujah. අපි යන හැම තැනම අපි අන් මනුෂ්‍යට ජීවනය ලබා දෙනවා. You know, look at yourself as a life giver. ඔබ දිහා බලන්න අන් අයට ජීවනය දෙන මනුෂ්‍යෙක් හැටියට. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. People need oxygen, people need the gospel. මනුෂ්‍යට ඔක්සිජන් වායුව අවශ්‍යයි වගේම මනුෂ්‍යට සුභාරංචිය අවශ්‍යයි. In Romans chapter 1 verse 11 the apostle great apostle says, I am not ashamed of this gospel. ඒ රෝම පොතේ 11 කියනවා ඒ අපොස්තලවරයා මම සුභාරංචිය පිළිබඳව ලැජ්ජාවන්නේ නැහැ කියලා. Because this is the power of God unto salvation. දෙවියන් වහන්සේගේ බලයයි ගැලවීම උදෙසා. The gospel has the power to change people. ඒ සුභාරංචියට බලය තියෙනවා මිනිස්සුගේ ජීවිතේ වෙනස් කරන්න. Whenever we tell people about Jesus, there are signs and wonders, miracles taking place. යම් දවසක් අපි යම් ඕනම කෙනෙකුට සුභාරංචිය කියා දෙනකොට දේශනා කරනකොට උන්වහන්සේගේ හාස්කම් ලකුණු පහල සිද්ධ වෙනවා. Look at your own life. Look at your own life. ඔබගේ ජීවිතයේ දෙසම් බලන්න. You know, why have you become a Christian? Why have you received the gospel? ඇයි ඔබ සුභාරංචිය පිළි අරගෙන තියන්නේ? ඇයි ඔබ කිතුණුවෙක් වෙලා තිබෙන්නේ? When you receive the gospel, what happened to you? ඔබ සුභාරංචිය පිළිගත්තම ඔබගේ ජීවිතයට කුමක්ද සිද්ධ වුනේ? You go home and start writing what has happened to you. ඔබ ගෙදර ගිහිල්ලා ලියන්න ඔබට වෙච්ච දේවල්. And be convinced that when you share the gospel, there's going to be greater miracles happening. ඔබ නිසකව සිටින්න ඔබ සුභාරංචිය බෙදා ගන්නකොට වඩා හාස්කම් ලකුණු සිදු වෙන බව. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Say gospel is the air that I breathe. ඔබ කියන්නේ සුභාරංචිය තමයි මා හුස්ම ගන්න වායුව කියලා. This world needs oxygen. This world needs the gospel. මේ ලෝකයට ඔක්සිජන් වායුව අවශ්‍යයි. මේ ලෝකයට සුභාරංචිය ඒ වගේම අවශ්‍යයි. Hallelujah. Hallelujah. You know, God has given us this mandate. දෙවියන් වහන්සේ තමයි අපට මේ පැවරුම දීලා තිබෙන්නේ. You know, we must not complain about other things. අන් දේවල් පිළිබඳව අපි මැසිවිලි දොඩන්න යුතු නැහැ. Hallelujah. We don't have to complain why others are not giving the gospel. ඇයි අන් අය සුභාරංචිය දෙන්නේ නැත්තේ කියලා අපි මැසිවිලි දොඩන්න අවශ්‍ය නැහැ. When you come to church, if you see empty chairs, අපි මේ සභාවට ආවම හිස් පුටු දැක්කහම you know, it is your responsibility. Why is that chair empty? Because you have not done something about it. ඇයි ඒ පුටුව හිස්ව තියෙන්නේ? ඔබ යම් දෙයක් කළා නැති නිසා ඒ වෙනුවෙන්. Oh, don't think, what is this church doing about evangelism? What is pastor doing about it? මේ සභාව නැත්තම් සභා පාලකවරුන් කුමක්ද කරන්නේ සුවාරංචිය අන් අයට දීම පිළිබඳ කියලා හිතන්න එපා. It is empty because you have not done your job. ඒක හිස්ව තිබෙන්නේ යම් පුටුවක් ඔබ ඔබගේ කාර්යභාරය ඉෂ්ට කරලා නැති නිසායි. The Bible says we have to labor in the gospel. බයිබලයේ කියනවා ඔබ යම් ශ්‍රමයක් දරන්න අවශ්‍යයි කියලා සුභාරංචිය තුල. Jesus said you have to go out. යේසුස් වහන්සේ කිව්වා ඔබ එළියට යන්න අවශ්‍යයි කියලා. You know, coming to church on a Sunday and sitting on a chair is not labor. ඉරිදා දවසේ සභාවට පැමිණලා පුටුවක වාඩි වෙලා ඉන්න උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රමය වැය කිරීම නෙවෙයි. You know, you are given a seat, you have air condition, you have wonderful music, you have wonderful that is no labor. ඔබට පුටුවක් තිබෙනවා, air condition තියෙනවා, ඉතා අලංකාර දේහමයක් ලෑස්ති කරලා තිබෙනවා, ඒක ශ්‍රමයක් වැය. Wonderful, you are coming to. Now don't say it's not no use me coming to church, pastor. එහෙනම් මම ඉරිදාට සභාවට එන එක වැඩක් නැහැ කියලා ඔබ හිතන්න එපා. No, what I'm saying is you're not done a great job by coming to church. ඒ සභාවට පැමිණීමෙන් ඔබ විශාල දෙයක් ඉෂ්ට කරලා නැහැ. Don't think you are great because you have come every Sunday to church. ඔබ ශ්‍රේෂ්ඨයි කියලා හිතන්න එපා හැම ඉරිදම සභාවට පැමිණීමෙන් පමණක්. Of course I will appreciate you. මම ඔබව අගය කරනවා හැම ඉරිදම එන එක ගැන. And it's good that you are here because otherwise I don't have anybody to preach to. ඔබ මේ ස්ථානයේ සිටීම ඉතාමත්ම යහපත් නැත්නම් මට දේශනා කරන්න කිසිම දෙනෙක් නැහැ. But in the eyes of God, නමුත් දෙවියන් වහන්සේගේ ඇස ඉදිරියේ you have to go out and do the job. ඔබ එළියට ගිහිල්ලා ඔබගේ කාර්යභාරය ඉෂ්ට කළ යුතුයි. And you have to bring the people. ඔබ මිනිස්සුන් රැගෙන ආ යුතුයි. You know, the pastor is called pastor. He's a pastor in Endera. සභාපාලකතුමා තමයි එඳේර. The word pastor means endera. සභාපාලක කියන්නේ එඳේර. So that means I am the shepherd, you are sheep. මම තමයි එඳේර, ඔබ තමයි බැටළුවන්. So the shepherd gives birth to what? එඳේර උපත දෙන්නේ. උපත දෙන්න කාටද? කාටද? බැටළුවන්ටද එඳේරුන්ටද? බැටළුවන්ට. එඳේරෙක් බැටළුව පැටව ගන්නවද? Hello. The shepherds give birth to shepherds. And the sheep gives birth to lambs. Okay, hallelujah. Battle petau battle petau gahanne battle petau gahanawa nat enderu upata denne tawat endera waruntai. So my job is to train other pastors, other leaders. Mage and your job is to bring other Christians. Endera warun puhunu kirima obage wagakima tamai තවත් ඇදහිලි වන්තයන් බිහි කරන්න මේ ස්ථානයට රැගෙන ඒම. Hallelujah. Hallelujah. So we need to give the gospel. අපි සුභාරංචිය බෙදාගත යුතුයි. God has given us the gospel. දෙවියන් වහන්සේ අපට සුභාරංචිය දීලා තිබෙනවා. My time has come, but I want to say one more thing. තවත් එක කාරණාවක් බෙදා ගන්න කැමති. In this Christian life, මේ කිතුණු ජීවිතයේ you cannot receive that which you do not give. අපි යම් දෙයක් දුන්නේ නැත්නම් ඒ දේ අපිට ඒ දේම ලබා ගන්න බෑ. There's a spiritual law. ආත්මික න්‍යායක් තිබෙනවා. You can only receive what you give. ඔබට ලබා ගන්න පුළුවන් ඔබ දෙන දේ පමණයි. If you don't give, you will become extinct. ඔබ ඒ ලබා දුන්නේ නැත්නම් ඔබ එතනින් සීමා වෙලා ඔබගේ ඒ જાතිය නැති වෙනවා. සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. Have you seen in the animal world there are animals called endangered species? ඔබ දන්නවද ඒ සත්ව ලෝකේ අන්තරාවට භාජන වෙච්ච සත්තුන් ඉන්නවා. සත්ව ලෝකේ සිටිනවා ඒ වගේ සත්තු තව දුරටත් නැහැ වුන්. ඔව් අඩු වේගන යනවා. Like rhinos and you know වඳ වේගන යනවා. වඳ වේගන යනවා. You know why is that? ඇයි ඒ වඳ වේගන යන්නේ සමහර සත්තු? Those animals are very protected. ඔව් නිතාමත්ම ආරක්ෂිත වෙන්නේ. But they are endangered. ඒ උනාට ඔවුන් වඳ වෙනවා. But look at chickens. ඒ වුණාට ඒ කුකුල්ලෝ දිහා බලන්න. The animals that we are using every day. නිරන්තරයෙන් මේ දිනදා පාවිච්චි කරන සත්තු. How much of chickens are being killed in the world in a day? ඒ ලෝකයේ දවසකට කොච්චර කුකුල්ලෝ මරනවද? Have you ever heard that the chickens are getting endangered? ඒ කුකුළු జాතිය අඩු වෙනවා කියලා ඔබ අහලා තියෙනවද? The more you use them, the more they are given out, the more are coming back. ඒ කුකුළු පාවිච්චි කරන්න ඔවුන්ගේ වර්ධනය තවත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. You think about it. All the other animals, you know, cows, there was a disease called mad cow disease. හරක්ටත් මේ රෝගයකුත් හැදුණා. And they kill lot of cows. ගොඩාක් හරක් ඒක නිසා මරණයට භාජන වුණා. But there's still more and more cows. නමුත් හරක් අඩු වෙලා නැහැ වැඩි වෙනවා මිස. It is our life. The more we give, අපි දෙන්න ඒ දේම අපිට ලැබෙනවා නැවත. The more we give the gospel, the more we win souls. සුභාරංචි අපි බෙදා ගන්න මනුෂ්‍ය ගැලවීමට ගෙන්න. The more we are fruitful. අපි ඵල දරනවා. But if we are together, after some time this church will be extinct. This will be a monument. They will say this is Pastor Roshan's church one time. මේ කාලයකට පස්සේ සමහර අය කියන්න පුළුවන් මේක ඒක කාලයක පාස්ටර් රොෂාන්ගේ සභාව කියලා. In England there are churches like that. They are selling them now. They are selling. England big massive churches. ඒ වගේ සභාවන් තියෙනවා. ඒ සභාවන් ඕන් විකුණනවා. You know others are buying. Other religious people are buying them. අනිත් ආගමික මිනිස්යන් එවැනි සභාවන් මිලට ගන්නවා. Why they have stopped giving themselves what God has called them. දෙවියන් වහන්සේ කැඳවලා ඇති දේ ඔවුන් දීම නතර කළ ඇති නිසා. Hallelujah. So this month of December, මේ දෙසැම්බර් මාසය is our month to get the gospel out. ඒ සුභාරංචිය බෙදන්න දීලා තියෙන කාලයයි. Every opportunity to tell others about Jesus. අන් අයට යේසුස් වහන්සේ ගැන කියන්න ලැබෙන හැම අවස්ථාවකම උන්වහන්සේ ගැන කියන්න. Tell about Jesus without fear or being ashamed. බිය නැතුව ලැජ්ජාව නැතුව යේසුස් වහන්සේ ගැන කියන්න. There's so many programs in the church. Bring people and come. Tell them. Don't tell them party එකක් තියෙනවා එන්න. Don't tell them. ඔයාගේ ජීවිතය වෙනස් කරන දෙයක්. කට අපි ඔබ ආරාධනා කරනවා. Pray about it, plan about it, think about whom you are going to target. යාඥා කරන්න, ඔබ සැලසුම් කරන්න, මිනිසයාට ජේසුස් වහන්සේ ගැන කියලා ඔබගේ ජීවිතය වෙනස් වෙන රැස්වීමක් කියලා ඔවුන්ව රැගෙන ඉන්න. I want to give a goal to all of you to win 3 people in this month of December. මේ දෙසැම්බර් to touch 3 people. මාසෙ තුල මිනිසයන් 3 දෙනෙක්ගේ ජීවිතය ඔබ ස්පර්ශ කළා සභාවට රැගෙන එන්න. And we are giving everyone who buys a Rhapsody, I'm going to give you a free copy of the Rhapsody as well. Buy one, get one free. යථාර්ථ රිද්මේ පොතක් මිලදී ගන්න හැම කෙනෙකුටම මම එකක් ඔබ මිලදී ගත්තොත් තවත් එකක් නොමිලදී දෙනවා. There's so many other material available for you to give the gospel. තවත් දෙවියන් වහන්සේගේ සුභාරංචිය ප්‍රචාරය කරන්න බොහෝ අමුද්‍රව්‍ය සභාවේ තිබෙනවා. ඔබට ඒ දේ ලබා ගන්න පුළුවන්. Next week we'll give some of them more. Freely available. නොමිලේම අපි ඒ දේ ඔබට ඊළඟ සතිය වෙනකොට ලබා දෙන්න සූදානම්. But it all starts with you praying. ඒ සියලු දේ ආරම්භ කරන්නේ ඔබගේ යාඥා වෙනුයි. And you write down. ඔබ ඒවා ලියා ගන්න. සියම් මනුෂ්‍ය දෙවියන් වහන්සේ මනසට දමනාය ලියා ගන්න. And target them and pray for them. ඔවුන් ඉලක්ක කළා ඔවුන් වෙනුවෙන් ඔබ යාඥා කරන්න. See them as testimonies. So don't see them as goals that pastor has given. ඒ මා සභාපාලකවරයා දීලා ඇති ඉලක්ක කියලා බලන්න එපා. ඔවුන් ඔබ සාක්ෂි හැටියට ඔවුන් දකින්න. Say in January I'm going to say pastor you said 3 people you know, these are the three people that I brought to church and won them for Jesus. ජනවාරි මාසයේ ඔබ කියන පාස්ටර් ඔබ මට තුන් දෙනෙක් දිනා ගන්න කිව්වා මම සභාවට ගෙන ආපු යේසුස් වහන්සේ වෙතට ගෙන ආපු තුන් දෙනා මේ තුන් දෙනායි කියලා ඔබ කියනවා. And it's not enough just to bring them to the church. ඔවුන් සභාවට රැගෙන ඒව පමණක් මදි. Make sure that they become disciples of the Lord. දෙවියන් වහන්සේගේ ගෝලයන් වීම ඔවුන් ඉතාමත්ම වැදගත්. Make sure they are connected to the church, connected to Jesus Christ. ඔවුන් සභාව එක්ක යේසුස් වහන්සේ එක්ක සම්බන්ධ වීම ඉතාමත්ම වැදගත්. If they receive a miracle, that's not enough. ඔවුන් හාස්කමක් ලබා ගත්ත පමණින් ඒක මදි. If that miracle is not connected to the miracle worker, that miracle is going to finish. It's not going to last. ඒ හාස්කම යම් කෙනෙක්ගේ ජීවිතේ සිද්ධ වෙච්ච හාස්කම් කරපු තැනත්තා එක්ක සම්බන්ධ වීමක් සිදු වුණේ නැත්නම් ඒ හාස්කම ගොඩක් කල් රඳා පවතින්නේ නැහැ. It's so important once you receive a miracle, we teach them who did the miracle and how you can connect with the miracle worker. Amen. යම් කෙනෙක් හාස්කමක් ලබා ගත්තද ඒ පුද්ගලයාව ඒ හාස්කම කරපු දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ කර ගැනීම ඒ අධ්‍යයනය ඔහුට ලබා දීම ඉතාමත්ම වැදගත්. And that person's name is Jesus. Hallelujah. ඒ පුද්ගලයාගේ නාමය තමයි යේසුස් වහන්සේ. And we love Jesus. How many of you love Jesus? කී දෙනෙක් යේසුස් වහන්සේට ප්‍රේම කරනවා? Come on, get up, stand up and say, tell Jesus how much you love him. අපි නැගී සිටලා කියමු දෙවියන් වහන්සේට කොපමණ උන්වහන්සේට ප්‍රේම කරනවාද කියලා. උන්වහන්සේ ඉතා අනර්ග යහළුවෙක්. What a friend we have in Jesus. යේසුස් වහන්සේ තුල කොපමණ මිත්‍රකමක් අපට තිබෙනවද? He understands, he knows, he sees everything in our lives. අපගේ ජීවිතයේ සියලු දේ උන්වහන්සේ තේරුම් ගන්නවා. උන්වහන්සේ දකිනවා, උන්වහන්සේ දන්නවා. You know, once you know Jesus, you have life. You know, you have everything you need. ඔබ යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ ඔබගේ ජීවිතයට අවශ්‍ය සියලුම දේ ඔබ ලබනවා. Jesus becomes your life. යේසුස් වහන්සේ ඔබගේ ජීවනයේ බවට පත් වෙනවා. Just lift up your hands to heaven this morning. ස්වර්ගයට අපි අපගේ දෑත් ඔසවමු මේ උදෑසන. Hallelujah. Receive now an anointing to give the gospel. ඒ සුභාරංචිය අන් අයත් එක්ක බෙදා ගන්න ඔබ ආලේ. I say you are soul winners for Jesus Christ. ඔබ යේසුස් වහන්සේ වෙනුවෙන් ඔබ ගැලුම් කරුවේ. The Bible says the Holy Spirit was given to us so that we could be witnesses unto Jesus. Bible ekena shudatmayanan wahanse deviyan wahanse apita dunne unwahanse wenuen sakshikaruwaku wana pinisa. God has not left us as orphans. He has given us the Holy Spirit. Shudatmayanan wahansewa apita deviyan wahanse deela thibenawa apiwa nikamma nikan thabara naha. We need to open our mouth. We need to go to where people need the gospel. නමුත් අපි මිනිස්සුන් වෙතට ඔවුන්ගේ අවශ්‍යතාවයට ගිහිල්ලා උන්ට සුභාරංචිය උන්ට බෙදා ගන්න අවශ්‍යයි. ඒ ආලේපය ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ලබා ගන්න. I want you to receive the anointing. A special anointing and unction is available today for you to be a soul winner. Hallelujah. අද දවසේ ඔබ ගැලුම් කරවක මිනිස්සුන් දිනා ගන්නක වන පිණිස විශේෂ ආලේපයක් මේ ස්ථානයේ තිබෙනවා. Now believe in your heart and say I'm a soul winner. ඔබගේ හදවතේ විශ්වාස කරලා ඔබ soul winner කියන්න. This month of December I'm winning souls for Jesus. මේ දෙසැම්බර් මාසයේ මම මිනිස්සුන් ගලවා ගන්නවා යේසුස් වහන්සේ වෙතට. I am going to win souls this Christmas. Hallelujah. මේ නැත්තල් සමයේ මම මිනිස්සුන් ගලවා ගන්නවා. Hallelujah. Keep saying it. Keep saying. Right. දැන් අපි ආශිර්වාදයට ලබා ගමු. స్తుති. දෙවියන්නි స్తుති අද දවසේ. Thank you Lord. Lord I bless your people today. ස්වාමිනේ ඔබ වහන්සේගේ සෙනගට මම ආශිර්වාද කරනවා. May the anointing of God rest upon them. දෙවියන් වහන්සේගේ ආලේපය මහත් ලෙස උන් මත වේවා. The word that they received today may it go into the depths of their hearts. ස්වාමිනේ උන් ලබා ගත්තේ දෙවියන් වහන්සේගේ වචනය ඔවුන්ගේ හදපත්ලට ඇතුල් වේවා. And I say they are putting that word to work now. මම ප්‍රකාශ කරන ඒ වචනය ඔවුන් ක්‍රියාවට දමනවා. And they receive wonderful results. They produce results. මහත් ප්‍රතිඵල ඒ කාරණ කොටගෙන ඔවුන් භුක්ති විඳිනවා. ස්වාමිනේ බොහෝ සාක්ෂි අපි අසන්න යනවා. In the name of Jesus now. යේසුස් වහන්සේගේ නාමයෙන් මම සියලු දෙනාටම ආශිර්වාද කරනවා. I bless them that this month of Christmas is a glorious month. මේ නත්තල් මාසයේ ඉතාමත් මහිමාන්විත මාසයක් වෙනවා. Your hands upon each one of them, their families and their loved ones. දෙවියන් වහන්සේගේ හස්තය ස්වාමිනේ මේ ස්ථානයේ ඉන්න සියලු දෙනා මත ඔවුන්ගේ පවුල් මත ඔවුන් ප්‍රේම කරන්න මත. No weapon that is fashioned against them shall prosper. ඔවුන්ට එරෙහි වෙන කිසිම අවියක් සඵල වන්නේ නැහැ. Because the greater one is living in them and giving them victory. මන්දාති විශිෂ්ට තනන් වහන්සේ ඔවුන් තුල නිසා ඔවුන්ට ජයග්‍රහණය නියම කරන නිසා In the name of Jesus. Yes, Jesus.